නමාමි බුද්ධං ගුණසාගරන්තං සන්තා සදා හොන්තු සුඛේ අවේරා ආයෝ ජිගුංචෝ සකලෝ දුගන්ධෝ කච්ඡන්ති සම්වේ මරණං අහංච නමාමි ධම්මං සුගතේන දේසිතං සන්තා සදා හොන්තු සුඛී අවේරා ආයෝ ජිගුංචෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්වේ මරණං අහංච නමාමි සංඝං මුනි රාජ ශාවකං සන්තා සදා හොන්තු සුඛී අවේරා ආයෝ ජිගුංචෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්මේ මරණං අහංච බුදු සරණ වේවා සදහම් සරණ වේවා සංඝ සරණ වේවා මෙතුන් සරණින් ජයම වේවා සාදු සාදු සාදු ගෞරවනීය අඳුරන් වහන්සේගේ නවතරයි සැදැවත් වාසනාවන්ත පින්නතුනි හැම දිනාටම බුද්ධ ධම්ම සංඝ කෙන තෙරුවනි ආශිර්වාදයෙන් සුබෝදසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දින එඩ්වඩ් මහත්මයාගේ සරණවරගේ මේ නිවසේහි ඉතාම වටිනා ආශිර්වාදාත්මක පින්කමක් සිදු කරන්න බලාපොරොත්තු වන්නේ මේ නිවස අලුතෙන් නවීකරණය කරලා පදිංචිට බලාපොරොත්තු වන අවස්ථාවේහි මේ නිවසටත් නිවසේ වාසය කරන හැම දිනාටමත් ඇසුරු නිසරු කරන හැම දිනාටමත් ආශිර්වාද කිරීම සඳහා සිදු කරන උතුම් පින්කමයි මේ සිදු කරන්නේ. ඒ නිසා මේ පින්තුන් හැම දිනෙකම ඉතාම ශ්‍රද්ධාවෙන් ඉතාම සතුටෙන් බොහොම කෘතවේදීත්වයෙන් ආශිර්වාද පූර්වක මේ පැමිණි ආව මේ පින්කම වඩාත් හොඳින් සඵල කරගන්නට අපි හැම දිනෙකම ඉතාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මේ පින්කමට සහභාගී වෙමු. මේ උතුම් පින්කම තුළින් ජනිත වන පුණ්‍ය ඵල හේතුවෙන් එඩ්වඩ් මහත්මයාටත් සරණවන්ට ආදරණීය දරුවන් ඇතුළු මේ හැම දිනාටම මේ නිවසේ නිදුක් නිරෝගීව කාලය ගත කරන්නට මේ අත්ංගයේ සියලු ප්‍රතිමන් සඵල කරගන්නට මේ උතුම් පින්කම ආශිර්වාදයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මොදායි පංචශීලයේ සමාදන් වන්නට නමස්කාරය කියන්න. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံติ බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံติ ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံติ සංඝං සරණං ගච්ඡාමි සත්‍යයන්ති බුද්ධං සරණං ගච්ඡාමි සත්‍යයන්ති ධම්මං සරණං ගච්ඡාමි සත්‍යයන්ති සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දානා බේරමණී සිකා පදං සමාදියාමි. ආමේසු මිච්ඡාචාරා බේරමණී සිකා පදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සංදෙන් පංචසේලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේත. හොඳයි, සදහවත් වාසනාවන්ත පින්තුනි, අප පළමුවෙන්ම මේ සූදානම් කළා වූ ආහාර පාන ආදී යුක්ත මේ ප්‍රණීත ආහාර පාන බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සම්බුද්ධ පූජාව වශයෙන් අප පූජා කරමු. අද දින මේ නිවසේ ආරම්භ කරන මේ සීල පටිතු සඵල කරගන්නට, මේ පිනතුගේ සියලු සත් ප්‍රාර්ථනාවන් සමෘද්ධිමත් වීමට මේ උතුම් සම්බුද්ධ පූජාවත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අප යමක් පූජා කරන අවස්ථාව අප සැලකන්නේ උන්වහන්සේ සජීවීව ජීවත් වන මොහොතක බුදුරජාණන් වහන්සේ අපේ දෑතින් දානයක් පූජා කරන හැඟීමෙන් තමයි අපේ සම්බුද්ධ පූජාව පූජා කරන්නේ. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ සසර බොහෝ කාලයක් දාන ආදී පාරමිතා පුරලා අප වෙනුවෙන් මහත් වූ පරිශ්‍රමයක් දරලා කැපවීමක් කරලා මේ උතුම් ධර්මයක් ලෝකෙට අනාවරණය කරලා ලෝකෙන් නිදහස් වෙච්ච ලෝකෙටත් මේ දහම් මඟ දේශනා කරපු උතුමයන් වහන්සේ මහා ප්‍රඥාවෙන් හා මහා කරුණාවෙන් සිය කේත සංඛානේ ඊරටම දිනු කරගත්තු මේ උත්තම මාස්ටර්ණය දෙවියන් මිනිසුන් බ්‍රහ්මයන් ඇතුළු මේ සියලු සත්‍යයන්ගේ අප්‍රමාණ පුදසෙලහිලට ලක් වෙච්ච ඒ උතුම් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඔබේ දෑතින් පූජා කරා වූ ඔබේ දෑතින් සූදානම් කළා වූ මේ සියලු පූජා ද්‍රව්‍යයන් පූජා කරමු, පූජා වේවා. එසේ පූජා කිරීමෙන් ජනිත වන්නා වූ මේ උත්තම පුණ්‍ය ඵලයේ හේතුවෙන් එනිවසට පිනතුන් හැම දිනාටම සියලු යහපත නිදුක් නිරෝගී සම්පන්නිය ජීවනයේ සැලසේවා. ඒ වගේම එඩ්වඩ් මහත්මයාගේ නොනා මහත්මියගේ තමින් නියගිය දෙමාපියාගේ කිසියම් ඥාති පිරිසක් වෙතනම් ඒ සියලු දෙනාට මේ පින දැක සෝහත්වේවා. මේ පින සෝපත්තේ යම් තාක් සත්‍යයන් විශ්වයේ කොතන හෝ වෙතනම් ඒ හැම දිනාටත් මේ පින උතුම් වූ සුගතිය පිණිසත් නිර්වාණ අවබෝධය පිණිසත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි කවුරුත් එකට ගාථා කියලා වන්දනා කරමින් සම්බුද්ධ පූජාව පවත්වමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතේතිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු. අනුන්තරෝ කුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සාන බුද්ධෝ භගවාති. බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි. වන්දාමි චේතියං සම්බං සම්බතානි සුපජිට්ඨිතං සාරීරිත ධාතු මහා බෝධිං බුද්ධ රූපං සකලං සදා ඝනසාරං පදින්තේන දීපේන සමදං සිනා තිලෝක දීපං සම්බුද්ධං පෝජයාමි සමෝනුදං ගන්ධ සම්භාර යුන්තේන දෝපේනාහං සුගන්ධිනා පෝජයේ පෝජනීයං තං පෝජා භාජන මුන්තමන් වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තසින් පෝජයාමි මුනින්දං සිරිපාද සරෝරුහේ පෝජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මෙතේන ච හෝතු මොක්ඛං පුබ්බං විදායාති යතායිදං ආයෝ තථායති විනාශභාවං අදිවාසේතුනෝ බන්තේ පානියං නොකනාමිතං අනුකම්පන්නුපාදාය පටිගන්හාතු මුත්තම අදිවාසේතුනෝ බන්තේ භෝජනං නොපනාමිතං අනුකම්පන්නුපාදාය පටිගන්හාතු මුත්තම ඉමේනා පුඤ්ඤකම්මේන මාමේ බාල සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පන්තියා සතු සතු සතු සඳයි සදහවත් වාසනාවන්ත පින්නතුනේ දැන් අප බලාපොරොත්තු වන්නේ සෙත් පිළිසක් ගහනා කරලා මේ නිවසටත් ඔබ හැම දෙනාටම ආශිර්වාද කරන්ට. ඉතින් එඩ්වඩ් මහත්මයාගේ මේ අලුතෙන් නිම කරන ලද මේ නිවසට ආශිර්වාද බලාපොරොත්තු වෙනුයි මේ සියලු පින්කම් ඔබ මේ සිදු කරන්නේ. ඉතින් අප බෞද්ධයන් විදිහට අපේ ජීවිතයේ හැම වැදගත් අවස්ථාවකදීම බුදුදම සංඝ කියන තෙරුවන මූලික කරගෙන අපේ ජීවිතයට අප ආශිර්වාද සලසා ගන්නවා. ඉතින් නිවසක් කියන්නේ ඔබේ ජීවිතයේ වටිනාම ස්ථානය. ඉතින් ඒ නිවසක් ගොඩනගා ගන්න තමයි අපි ජීවිතේ බොහෝ කාලයක් කැපවීම කරන්නේ, මහන්සි වෙන්නේ, ඉගෙන කියාගෙන හරියම කරලා ලොකෝ කැපවීමක් කරන්නේ අපි නිවස වෙනුවෙන්. ඒ නිවස තමයි අපට නිවහනක් වෙන්නේ, සේවනක් වෙන්නේ. අන්න ඒ නිවසම අපට නිවනක් කරගන්න, සැනසීමක් කරගන්න නම් ඒ නිවසේ කාටකින් අපි කායිකව නිරෝගීව වාසය කරන්න ඕන, අනිත් අතින් අප මානසිකව නිරෝගීව ඉන්නට ඕන. මෙන්න මේ කායික මානසික දෙකේම නිරෝගී භාවය තුළින් තමයි අපට නිවසක සැනසීමෙන් ඉන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒ සඳහා විශේෂයෙන්ම අප මේ වගේ ආශිර්වාද සංසා ගන්නකොට ඇතැම් විට අපට කායික වශයෙන් යම් යම් අපලෝ පතර වෙන තියෙනවා නම් ඒවා බාහිර දුර්වල යනවා. අනිත් අතින් අප මානසික වශයෙන් නිරෝගී වෙනවා. අපේ හිතේ සතුට, ශ්‍රද්ධාව, කුසලිය දිනු වෙනකොට ඒ ඇතිවන මානසික දිනුව අපට සතුටෙන් කාලය ගත කරන්නටත්, ඒ මානසික සතුට කායිකව නිරෝගී වන්නටත්, ඒ වගේම අපට ඉතාම වටිනා කල්යාණ මිත්‍රයන් මුණ ගැසීමටත් ඒ සියලු පින්කම් අපට උපනිස්රේ වෙනවා. ඉතින් එඩ්වඩ් මහත්මයා, නෝනා මහත්මියත් මේ සම්බන්ධ බොහෝ දෙනෙක් විහාරස්ථානවලට සම්බන්ධ වෙලා ස්වාමීන් වහන්සේලාට බොහොම ගෞරවයෙන් ආදරයෙන් සැලකන පින්නතුන්, විහාරස්ථානවල දිනුව සඳහා බොහෝ කාලයක් කැප කරපු පින්නතුන් තමයි මෙතන මෙ ඉන්නේ. ඒ නිසා ඔබ හැම දෙනාටම මේ ආශිර්වාදය සැලසෙනවා. විශේෂයෙන් මේ අවස්ථාවට අපේ චන්දරතන හාමුදුරුව සහභාගී නොවුණත් උන්වහන්සේගේ ආශිර්වාදය මේ පින්නතුන් වෙනුවෙන් පල කරන අප, ඒ නිසා උන්වහන්සේ වැඩ සිටිනවා කියන හැඟීමෙන්ම ඔබ මේ පින්කමට බොහොම සතුටෙන් ශ්‍රද්ධාවෙන් සහභාගී වන්නට. ඉතින් මේ වෙලාවේ ස්වාමීන් වහන්සේලා ඉතාම කරුණාවෙන් මෛත්‍රියෙන් සෙත් පිළිසක් ධ්‍යාන කරලා ආශිර්වාද කරනවා. බුද්ධ ධම්ම සංඝ කෙන තෙරුවන් ආශිර්වාදයෙන් මේ ස්වාමීන් වහන්සේලා රකින සීලාදී ප්‍රතිපත්ති වල බලයෙන් ජීවිත කාලයක් පුරා ඔබ අප හැම දෙනාම සිදකලා වූ සියලු පින්කම සංසේනොත් අප විශේෂයෙන් අද ආශිර්වාද කරනවා එබ්‍රහම් මහත්මයාට ඒ ස්වර්ණනෝන්ටත් ඒ පින්වත් දියණිවරු දෙපළටත් නිදුක් නිරෝගීව සතුටින් සැනසීමෙන් මේ නිවසේ වාසය කරන්ටත් මේ පින්කම මේ නිවස පන්සලක් වගේ නිතර පින්කම් කරන කුසල් වැඩෙන ස්ථානයක් කරගන්නට මේ උතුම් පින්කමත් ආශිර්වාදයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ස්වාමීන් වහන්සේලා පිළිත් දේශනා කරමින් ආශිර්වාද කරනවා. එසේම වේවා කියන ශ්‍රද්ධාවෙන් විශ්වාසයෙන් ඊට අපි හුඟන් දෙමු. සමන්ත චක්කවාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා පරෙත්ත ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒතේන සංච වංජේන පාතුත්වං රතනන්තයන් ඒතේන සංච වංජේන පාතුත්වං රතනන්තයන් ඒතේන සංච වංජේන පාතුත්වං රතනන්තයන් ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්න සුගතෝ ලෝක විදෝ අනුන්තරෝ අපරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති සාක්කාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පංචන්තං වේදිතම් බෝධිඤ්ඤෝ හීති සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලායේස භගවතෝ සාවක සංඝෝ ආහුනෙයෝ පාහුනෙයෝ දංකෙනෙයෝ අංජලි කරණීයෝ අනුන්තරං පුඤ්ඤක්කෙන්තං ලෝකං සාති ඒතේන සච්ච වච්චේන සන්තිතේ හෝතු සම්බදායේතේන සච්ච වච්චේන සම්බරෝගෝ විනංසතු ඒතේන සච්ච වච්චේන හෝතු තේ ජය මංගලං ඒවං සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහරති ජේතවනී අනාථ පිණ්ඩිකස්ස ආරාමේ අතකෝ අඤ්ඤතරා දේවතා අභික්ඛන්තාය රන්ති අදින්කන්ත වන්නා කේවල කම්පං ජේත වනං ඕපාසෙන්්වායේන භගවතේනුපසංකමිඋපසංකමින්්වා භගවන්තං අභිවාදෙන්්වා ඒකමන්තං අට්ඨාසී ඒකමන්තං තිතා දේවතා භගවන් දාතාය අංජවාසී බහෝ දේවා මනුස්සාච මංගලානි අතින්ත යොම් ආකන්ත මාන සන්තානං බ්‍රෝහි මංගල මුන්ත මං අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා පෝජාච පූජනීයානං ඒතං මංගල මුන්ත මං පතිරෝ ප්‍රදේශවාසෝච පුන්නේච පත පුඤ්ඤතා අන්ත සම්මා පනිදිච ඒතං මංගල මුන්ත මං බාහු සච්ඡංච සිම්පංච විනයෝච සුසිංකිතෝ සුභාසිතාච යාවාචා ඒතං මංගල මුන්ත මං මාතා පිතෝ උපට්ඨානං පුන්ත දාරස්ස සංඝෝ අනාකුලාච කම්මන්තා ඒතං මංගල මුන්ත මං දානංච ධම්මචරියාච ජාතකානංච සංඝෝ අනවජ්ජානි කම්මානි ඒතං මංගල මුන්ත මං ආරති විරති පාපා මඤ්ඤපානාච සංයමෝ අප්පමාදෝච ධම්මේසු ඒතං මංගල මුන්ත මංගාරවෝච නිවාසෝච සන්තුට්ඨේච පතඤ්ඤුතා කාලේන ධම්ම සවනං ඒතං මංගල මුන්ත මං කන්තේච සෝවචස්සතා සමනානංච දස්සනං කාලේන ධම්ම ඒතං මංගල මුන්ත මං තපෝච බ්‍රහ්මචරියංච අරිය සංචාන දන්සනං නිම්බාන සංචිකිරියාච ඒතං මංගල මුන්ත මං පුට්ටස්ස ලෝක ධම්මේහි චින්තං යස්සන කම්පති අසෝකං විරජං ඒතං මංගල මුන්ත මං ඒතාදිසානි කත්වාන සම්බද්ධමපරාජිතා සම්බන්ත සන්තින් ගච්ඡන්ති තන්තේ සම්මංගල මුන්ත මන්තේ ඒතේන සච්ච වච්චේන දුංකාවෝප සමෙන්තුතේ ඒතේන සච්ච වඤ්ඤේන භයාවෝප සමෙන්තුතේ ඒතේන සච්ච වඤ්ඤේන රෝගාවෝප සමෙන්තුතේ යානේද භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තලෙක්කේ සම්දේව භූතා සුමනා භවන්තු වතෝපි සංකංච සුනන්තු වාසිතං තස්මානි භූතානි සාමේත සම්බේ මෙන්තං කරෝත මානුෂියා පජාය දිවාචරන්තෝ ච හරන්ති තස්මාහි නේරක්කත අම්පමන්තායං කිංචි වින්තං ඉදවා පුරං වා සංගේ සුවායං රතනං පනීතං නනෝ සමන්නත්ති තථාගතේන ඉදම්පි බුද්ධේ රතනං පනීත තං ඒතේන සංචේන සුවන්ති හෝතු කයං විරාගං අමතං පනීදං යදඤ්ඤකාසංඛ්‍ය මුනි සමාහිතෝ නතේන ධම්මේන සමත්තේකින් චේදං පෙදම්මේ රතනං පනීතං ඒතේන සච්චේන සුවන්ති හෝතු යං බුද්ධ සෙන්තෝ පරිවන්නේ සුචින් සමාධිමානං තරිපඤ්ඤමා හෝ සමාධිනාතේන සමෝන විජ්ජති ඉදං පෙදම්මේ රතනං පනීතං ඒතේන සච්චේන සුවන්ති හෝතු යේ පුංගලා අට්ඨ සතං ප්‍රසන්තා චන්තාරේතානි යුගානි හොන්ති තේ දක්කිනෙයා සුගතස්ස සාවකායේතේ සුනින්නානි මහප්පලානි ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවන්ති හෝතු සම්පයුන්තා මනසා දල්ලේන නිංකාමිනෝ ගෝතම සාසනම් ඒතේ පන්ති පන්දෝ අමතන් විගයිහ ලන්දා මුදා නිබ්බුදිං බුඤ්ජමානායි දම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවන්ති යතින්ද කීලෝ පටවින් සිතෝසියා චතුන්දි වාතේ විය සම්පකන්තියෝ තතෝපමන් සම්පුරි සංවදානියෝ අරිය සච්චානිය වෙච්ච පස්සති ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සංචේන සුවත්ති හෝතු යේ අරිය සංචානි විභාවයන්ති ගම්භීර පඤ්ඤේන සුදේශිතානි කිංචාපි චේවන්ති බුසම්පමත්තාන තේ භවන්නඩ්ඩ මන්නාදියන්ති ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු සාවස්ස දස්සන සම්පදාය තයස්සු ධම්මා ජයිතා භවන්ති සංකාය දිට්ඨි විචිකිච්ඡිතං ච සීලම්බතං වා පියදන්ති කිංචි චතෝ අපායේ හිච විම්පමුන්තෝ චචාවිඨානානි අබම්බෝ කාතුන් ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු කිංචාපි සෝකම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසා වා අබම්බෝ සෝතංස පටිච්චාජාය අබම්බතා දිශ්ශ පදංස වුන්තා ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු වනම් පෙගුම්බේ යත පුස්සිතං ගිම්මාන මාසේ පටමස්මින් ගිම්මේ තතෝ පමන් ධම්ම වරං අදේසයි නිරං ගාමින් පරමං හිතාය ඉදම්පි බුද්ධේ රතනං පනීතං ඒතේන සච්චේන සුවන්ති හෝතු වරෝ වරඤ්ඤෝ වරදෝ වරාහරෝ අනුන්තරෝ ධම්ම වරං අදේසයි ඉදම්පි බුද්ධේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු කේනං පුරාණං නවන්නන්ති සම්භවං විරන්ත චින්තා ආයතිකේ භවස්මින් තේ කේන දීජා අවිරුල් හිංජන් දානින්වන්ති දීරායසායම් පදීපෝ ඉදම්පි සංඝේ රතනං පනීතං නේතේන සච්චේන සුවන්ති හෝතු යානේද භූතානි සමාගතානි බුම්මානි නිව අන්තරින්කේ තථාගතං දේව මනුස්ස පූජිතං බුද්ධං නමස්සාම සුවත්ති හෝතු යානේද භූතානි සමාගතානි බුම්මානි වායා නිව අන්තරින්කේ තථාගතං දේව මනුස්ස පූජිතං ධම්මං සුවන්ති හෝතු යානේද භූතානි සමාගතානි බුම්මානි වායා නිව අන්තලෙක්කේ තථාගතං දේව මනුස්ස පූජිතං සංඝං නමස්සාම සුවන්ති හෝතු ඒතේන සච්ච වඤ්ඤේන සන්තේ හෝතු සම්බදා හේතේන සංච වඤ්ඤේන සම්බරෝගෝ විනස්සතු හේතේන සංච වඤ්ඤේන හෝතු තේ ජය මංගලං කරණීය මක්ඛ කුසලේන යන්තං සන්තං පදං අපි සමෙච්ච සම්කෝ වජෝජසෝජෝච සුවචෝ චම්සමුදුවනති මානී සන්තුස්සකෝච සුබරෝච අම්පකින්චෝච සල්ලවක වුන්ති සන්තින්ද්‍රියෝච නිපකෝච අම්පගම්බෝ කුලේසු අනනුකින්හෝ නච පුන්දං සමාචරේ කිංචේන විඤ්ඤෝ පරේ උපවදෙයුං සුඛිනෝ වාකේමිනෝ හොන්තු සම්බේ සන්තා භවන්තු සුඛිතන්තායේකේ චිපාන භූතං තේ තසාවාතාව අනවසේසාදී ගාවායේ මහන්තාව මජ්ජිමාරංස පානුකතුලා දිට්ඨාවායේව අන්දිට්ඨායේශ දූරේ වසන්ති අවිදූරේ භූතාවා සම්භවේසී වා සම්බේ සත්තා භවන්තු සුඛිතන්තාන කරෝ පරන්නි කුම්භේත නාති මඤ්ඤේත කන්ත චිරං කංසි ව්‍යාරෝසනා පටිග සංඥානාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිඤ්ඤේය මාතාය තානියං කුන්තං ආයුසායේක පුත්ත මනුරක්කේ ඒවංති සම්බෝතේසු මාන සම්භාවයේ අපරිමාණං මෙත්තංච සම්වලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං උන්දං අදෝච තිරියංච අසම්බාධං අබේරං අසපන්තං තික්තං චරං නිසින්නෝ වාසයානෝ වායාව තංස විගත මින්දෝ ඒතං සතින්න දිට්ඨෙය මමේතං විහාරං නිදමාහෝ දිට්ඨින්ච අනුපගම් සීලවාදස්සනේන සම්පන්නෝ කානේ සුවිනෙය ගේදන් නහි ජාතු කප්ප සෙයං පුනරේ තේ තේ තේන සයි ඛණ්ඩති තේ හෝතු සම්බදා ඒතේන සංජ වඤ්ජේන සම්බරෝකෝ විනස්සතු ඒතේන සංජ වඤ්ජේන හෝතු තේ ජය මංගලං තන්නං කරෝ මහාවීරෝ මේදං කරෝ මහායසෝ සරණං කරෝ ලෝකහිතෝ දීපං කරෝ ජ්‍යොතින්දරෝ කොණ්ඩඤ්ඤෝ ජනපාමුක්ඛෝ මංගලෝ පුරිසාසභෝ සුමනෝ සුමනෝ ධීරෝ රේවතෝ රතිවන්ද සෝමිතෝ ගුණ සම්පන්නෝ අනෝමදන්සී ජනුන්තමෝ පදුමෝ ලෝක ජෝතෝ නාරදෝ වරසාරති පදුමුන්තරෝ සන්තසාරෝ සුමේදෝ වංගමුක්කලෝ සුජාතෝ සම්බලෝකං ගෝන්පිය දන්සී නරාසභෝ අන්තදන්සී කාරුණිකෝ ධම්මදස්සී තමෝනුදෝ සින්දන්තෝ හසමෝ ලෝකේ තින්සෝ වරද සංවරෝ පුන්සෝ වරද සංබුද්ධෝ විපන්සී ච අනුපමෝ සිකේ සම්බහිත සන්තා වෙන්ස බෝසුකදායකෝ කකුසන්දෝ සන්තවාහෝ කෝනාගමනෝ රනංජහෝ කන්තපෝ සිරි සම්පන්නෝ ගෝතමෝ සංඛ්‍යපුංගවෝ තේ සංසංචේන සීලේන කන්තිවෙන්ස බලේන ච තේ පිටං අනුරක්කන්තු ආරෝග්‍යේන සුඛේන චාති සම්දේතයෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනංසතු මාතේ භවන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සම්මංගලං රක්කන්තු සබ්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සන්ති භවන්තු තේ භවතු සම්ල මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සන්ති භවන්තු තේ භවතු සම්ල මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සන්ති භවන්තු තේ නක්ඛන්ත යක්ඛ භූතානං පාපං ගහනිවාරණා පරිත්තස්සානුභාවේන හන්තු තේ සම්උපන්දවේ දේවෝ වස්සතු කාලේන සස්ස සම්පන්ති හෝතු ච පිතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ ආකාසණ්ඨා ච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසණ්ඨා ච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසණ්ඨා ච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං මලසුනේ වැඩ ඉන්න දමගරු පඬිත හඳුරන් වහන්සේගෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි එඩ්වඩ් මහත්මයා ස්වර්ණ මහත්මිය මේ දරු දෙපළ එවැගේම මේ හිතවත් කල්යාණ මිත්‍ර කවුරුත් එකතු කරගෙන ඊටාම උතුම් පින්කමක් සිද්ධ කරන වෙලාව තමන්ගේ නිවස අලුත් වැඩියා කටයුතු සිද්ධ කරලා නව පදිංචියත් සමග ඒ වෙනුවෙන් තෙරුවන් ආශිර්වාදයන් සිද්ධ කරන්නටයි මේ උතුම් පින්කම් මාලාව මේ හිමිදිරි උදෑසන සිට සිද්ධ කරගෙන ඉමුණබන්නේ. සාමාන්‍යයෙන් බුදුනු පිරිසක් විදිහට අපි නිරන්තරයෙන්ම ජීවිතේ විශේෂ කියන සෑම අවස්ථාවකදීම මේ වගේ පින්කමකින් ඒ කටයුත්ත ආරම්භ කරනවා. ඒකට ප්‍රධානම හේතුව තමයි අතීතයේදී බුදුරජාණන් වහන්සේ කාලෙදී අපට ඒ ආදර්ශය ලෙසින්ම ලැබිලා තියෙන නිසා. බුදුරජාණන් වහන්සේ කාලෙ ඇතැම් සිටුවරු ඒ වගේම අමාත්‍යවරු තමන්ගේ මාලිගා නිර්මාණය කරගත්තම ඒ වගේම නගර ශාලා ආදී නිර්මාණය කරගත්තම බුදුරජාණන් වහන්සේ වැඩමවගත් අවස්ථා සඳහන් වෙනවා. ඉතින් ඒ නිසාම අපි හැමදෙනාමත් අපේ ජීවිතේ විශේෂ කියන සෑම අවස්ථාවකදීම මේ වගේ නිවසක් නිර්මාණය කරගත්තම එහි පදිංචියට යන මුල් අවස්ථාවේදී තෙරුවන වැඩමවාගෙන තමන්ගේ නිවසට ඒ ස්ථානයේ පිම්බිමක් පුණ්‍යවන්ත ස්ථානයක් බවට පත් කරගෙන තෙරුවනේ ආශිර්වාදයක් එක්කම ඒ කටයුතු ආරම්භ කරනවා. ඉතින් ඒ කටයුත්තයි මේ හැම දිනෙකම මේ හිමිදිරි උදෑසන ඉඳලා මේ මොහොත දක්වාම සිද්ධ කරගෙන ඉනු ලබන්නේ. ඉතින් මේ වෙලාවේ අපි හැම දිනෙකම උතුම් සම්බුද්ධ පූජාවන් සිද්ධ කරලා ඒ වගේම පිරිස් සජ්ජායනාවන් සිද්ධ කරලා මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ මේ දානේ සංඝ සතුව පූජා කරන්නට. ඉතින් පින්වත් හැම දිනෙකම නිරන්තරයෙන්ම විශේෂයෙන්ම ස්පීරියා බෞද්ධ විහාරස්ථානය ඒ වගේම ලොස් ඇන්ජලිස් නගරයේ තියෙන බොහෝ විහාරස්ථාන මුල් කරගනිමින් දානාදී පින්කම් නිරන්තරයෙන්ම සිද්ධ කරන පිරිසක්. මේ නිසා සංඝික දානයක් කොහොමද පූජා කරන්නේ, සංඝික දානයේ ආනිසංස මොනවාද කියන කාරණා මේ වෙලාවේ බොහෝම හොඳින් අවබෝධ කරගෙනයි මේ පින්කම් සිදු කරන්නේ. පින්වත්නි, අපි මේ ජීවිතේ ලබාගත් වටිනාම දේ තමයි උතුම් මනුෂ්‍යාත්ම භාවයක් ලබා ගැනීම. මේ මනුෂ්‍යාත්ම භාවයේ මේ උතුම් සද්ධර්මයේ තියෙන කාලයක උප්පත්තිය ලැබලා ඒ සද්ධර්මයේ ජීවිතයට එකතු කරගෙන තමන්ට මේ සසර ගමන නිමා කරගන්නට පුළුවන් මාර්ගයේ ගමන් කරන්නට ලැබීම, සීල සමාධි ප්‍රඥාවන් ජීවිතේ වඩන්නට අවස්ථාව ලැබීම තමයි අපි මේ ජීවිතේ ලැබපු උතුම්ම කාරණේ වෙන්නේ. මේ සම්බුද්ධ ශාසනයකින් අපට කරන්න තියෙන ඉහළම දේ එයයි අපේ සසර ගමන නිමා කරගෙන උතුම් ධර්ම අවබෝධයකට ජීවිතේ එකතු කරගන්න එක. මේ අතර පින්වත්නි, මේ ශාසනයේ අපට තවත් සසර ගමන සූපත් කරගන්නට පුළුවන්, මෙලව සැනසෙල්ල ඇති කරගන්නට පුළුවන්, පරලව සැනසෙල්ල ඇති කරගන්නට පුළුවන් වටිනා පින්කම් බොහෝමයක් තියෙනවා. ඉතින් අතර මේ සංඝික දානයේ ප්‍රධාන තැනක් ගන්නවා අපට මේ ශාසනය මුල් කරගනිමින් සිද්ධ කරන්න පුළුවන් උතුම්ම පින්කමක් තමයි මේ සංඝ සතු දානමේ පින්කම. බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන්ම අගය කළා, ප්‍රශංසා කළා මේ සංඝ සතු දානය ජීවිතේ අපි නිරන්තරයෙන්ම සිද්ධ කරන්නට ඕන, ඒ වගේම කළ හැකි, ඒ වගේම ආනිසංස ලැබෙන පින්කමක් විදිහට. පින්වත් හැම දිනාටම මතක ඇති, මහා ප්‍රජාපති ගෞතමී තමන්ගේ දෑතින් වස්ත්‍රයක් පිළියෙල කරගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරපු වෙලාවේ බුදුහාමුදුරුවෝ සිහිපත් කළේ සංඝයාට පූජා කරන්න කියන කාරණේ. සංඝයාට පූජා කළොත් ඒ මටත් කළ පූජාවක් බවට පත් වෙනවා කියලා සඳහන් කළා. එහෙම සඳහන් කළේ ඒ කරන පූජාවට ඉහළම ආනිසංසයක් ලබා දෙන්නට. එනිසා මේ සංඝික දානය කියලා කියන්නේ පින්වත්නි, අපට මේ ශාසනය මුල් කරගනිමින් කරන්න පුළුවන් පින්කම් අතර ඉහළම පින්කමක්. පින්වත් හැමදෙනාම නිතර සූත්‍ර කියවල ඇති. ඒ සූත්‍ර අතර තියෙන ප්‍රධාන සූත්‍රය වේලාම කියන සූත්‍රය. මේ සූත්‍රයේ සඳහන් වෙනවා මේ වේලාම බ්‍රාහ්මණයා දුන්න දාන පිළිබඳව. මේ වේලාම බ්‍රාහ්මණයා රත්තරන් පාත්‍ර 84,000ක් රිදීම් පුරවලා, ඒ වගේම රිදී පාත්‍ර 84,000ක් රත්තරන් පුරවලා, ඒ වගේම අස්ගව ආදී මේ මහා සම්පත් බොහෝමයක් දානයන් විදිහට පූජා කරනවා. ඉතින් දාන පිළිබඳ විශේෂ ආහාර පාන ආදී ගැන මේ සූත්‍රය සඳහන් කරන්නේ අනිත් දේවල් පූජා කරන ඒ වහනුව බලනකොට දානාදී පින්කම් ගැන කතා කරන්න දෙයක් නැහැ කියලා. ඒ තරම් මහනීය වූ පින්කම් මාලාවක් සිද්ධ කළා. ඒ එකම දානයක්වත් මහත්ඵල මහනිසංසුනේ නැහැ කියලා සඳහන් කරනවා. ඒකට හේතුව තමයි මේ දානේ ලබන්න සුදුසු පිරිසක් ඉඳලා නැහැ. එනිසා මේ ශාසනය අපට මේ සසර ගමන නිමා කරගන්නට මේ ශාසනය ගමන් කරන්න පුළුවන් වගේම මේ ශාසනය ලැබෙන තවත් වටිනා දෙයක් තමයි මේ සම්බුද්ධ ශාසනය මුල් කරගෙන අපට මහත්ඵල මහානිසංස ලැබිලි පින්කම් සිද්ධ කරන්නට පුළුවන්. ඉතින් ඒ නිසා හැම දිනෙකම සතුටු වෙන්න මේ හිමිදිරි උදෑසන එවැනි ආනිසංස ලැබෙන උතුම් පින්කමක් අපි හැම දිනාම සිද්ධ කරගන්නට යෙදුණා. මේ නව නිවසට ආශිර්වාදයන් සිද්ධ කරන්න මේ මහනීය වූ පින්කම මේ වෙලාවේ සිද්ධ කරනවා කියලා කල්පනා කරගනිමින් සතුටු වන ගමනේ මේ වෙලාවේ හැම දිනෙකම බලාපොරොත්තු වෙන්නේ මේ දානේ සංඝසතුව පූජා කරන්නට. මේ දානේ සංඝසතුව පූජා කිරීමේදී සම්පූර්ණ සියලු කාරණාවන් බොහෝ මොහොතින් සම්පූර්ණ වෙලා තියෙනවා. දායක සම්පත්තිය විදිහට දානේ පූජා කරන අයත් සිල්වත් පිරිසක් වෙලා ඒ වගේම කර්මයේ කර්මඵලය අදාහගෙන බොහෝ මොහොත ශ්‍රද්ධාවකින් මේ පූජාව සිදු කරනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේලාට පූජා කරන්නට මහා සංඝරත්නයට පූජා කරන්නට පිරිසුදු දානයක් සකස් කරගෙන තව කෙනෙකුට හිංසාවක් පීඩාවක් නැතුව දැහැමිව ධර්මානුකූලව උපයාසපයාගත් මිල මුදලක් විය පහදම් කරගෙන මේ දානය පූජා කරන්නට සුදුසු දානයක් සකස් කරගන්නට යෙදුණා. ඒ වගේම මේ වෙලාවේ මේ දානය වැයතු හැම දිනෙකම පූජා කරන්නට බලාපොරොත්තු වෙන පොදුවේ මහා සංඝරත්නය අරමුණු කරගෙන එනිසා මේ දානේ නිවසේ වැඩමවාගත් ස්වාමීන් වහන්සේලා කාය සාක්ෂි විදිහට මහා සංඝරත්න නියෝජනයක් විදිහට තබාගෙන එදා අතීතයේ වැඩ සිටිය සරියුත් මුගලන් ආදී උතුම් රහතන් වහන්සේලාගෙන් ප්‍රමුඛ කොටගෙන පැවැතෙනා වූ අද වර්තමානයේ මේ ශාසනය දක්වාම වැඩ සිටිය සියලු මහා සංඝරත්නයටත් මේ ශාසනයේ වැඩ ඉන්න සියලු මහා සංඝරත්නයටත් අනාගතයේ මේ ශාසනය පහළ වන කියන මේ තුන් කාලයටමයි ති සියලු මහා සංඝරත්නය වෙනුවෙන් මේ දානේ පූජා කරමු. පූජා දෙත්වා මේ දානේ සංඝසතුව පූජා කිරීමෙන් රැස් කරගන්න සියලු පුණ්‍ය ශක්තියන්ගේ බලයෙන් මේ නිවසටත් මේ නිවසේ පදිංචියත් හැම අතකින්ම සාර්ථක වේවා. මේ සියලු දෙනාටම මේ පුණ්‍ය ශක්තිය උතුම් ආශිර්වාදයක් බවට පත් වේවා. ඒ වගේම අපේ සසර ගමන නිමා කර ගන්නට මේ පුණ්‍ය ශක්තිය උතුම් දාන පාරමිතාවක්ම වේවා යන ප්‍රාර්ථනාවෙන් අපි හැම දිනෙකම මේ දානේ සංඝසතුව පූජා කරමු. ඉමං වික්ඛං සපරිඛාරං භික්ඛෝ සංඝස්සදේම ඉමං වික්ඛං සපරිඛාරං භික්ඛෝ සංඝස්සදේම ඉමං වික්ඛං සපරි ආරං භික්ඛෝ සංඝස්ස දේම ඉච්ඡිතං පටිතන්තුය අංහිපමේව සමිජ්ජතෝ සම්මේ පුරෙන්තු චිත්ත සංකප්පා චන්දෝ පන්න රසී යතා ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පන්ති මේවච අතෝ නිබ්බාන සම්පන්ති ඉමිනා සැදැවත් වාසනාවන්ත පිනතුනි, අද දින මේ නිවසේහි එඩ්වඩ් මහත්මයා සරණ වන ඒ වගේම මේ දිනවරු හැම දිනාකේම සහභාගීත්වයෙන් ඉතාම වටිනා ලස්සන පින්කමක් ආශිර්වාදාත්මක පින්කමක් සිදු කළේ අප මෙවැනි දුර්ලභ වාසනාවන්ත මනුෂ්‍යාත්ම භාවයක් ලැබපු මොහොතක යම්කිසි කෙනෙකුට ජීවිතය කරන්න පුළුවන් ඉහළම පින්කම් තමයි මේ කරන්නේ. ඒ අතර බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් ඇසුරු කරමින් ඒ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලබා ගන්න ගමන් අපේ ජීවිතයට දහම පුරුදු කරන ගමන් ජීවිතයේ ප්‍රධාන අභිලාෂය වන සතුට සැනසීම දිනු කරගන්නයි අප මේ හැම දෙයක්ම කරන්නේ. ඉතින් මෙවැනි පින්කම් කරනකොට අපේ හිත හුඟක් ලස්සන වෙනවා, හිත පිරිසිදු වෙනවා. ඒ විතරක් නෙවෙයි අපේ කුසලයේ දියුණු වෙනවා. ඒ වගේම අපට මේ ජීවිතයේ හොඳ කල්යාණ මිත්‍රයන් ලැබෙනවා මේ කරන හැම පින්කමකම ආනිසංශ විදියට. ඊතර විශේෂයෙන්ම නිවසක් ආරම්භ වන මෙවැනි අවස්ථාවකදී පින්කමක් කිරීමේ ප්‍රධාන වැදගත්කම තමයි ජීවිතන කාලයේ පුරාම ඒ පින්කම මතක් කරනවා Tamante. ඒ පින්කමේදී සිදු කරපු පින්කම ගැන, පූජා කරපු දේවල් ගැන, ආපු ඥාති මිත්‍ර ආදීන් ගැන ඒක Tamante ජීවිතයේ හුඟ කාලයක් මතකේ රැඳෙනවා. ඒ සිද්ධිය මතක් වෙන හැම මොහොතකම Tamante ඒ කුසලයේ දින වෙනවා. ඒ නිසා තමයි අප මෙවැනි පින්කම් සිදු කරලා ජීවිතේ කටයුතු ආරම්භ කරන්නේ. ඒ වගේම නිවසට ඉතාම ඉහළ ආශිර්වාදයක් ලැබෙනවා. සදාතුක කරඬුව සමගින් නිවසට වඩමනකොට බුදුරජාණන් වහන්සේ වැඩමීමක් වගේ. මේ ස්වාමීන් වහන්සේ දෙනමක් ඔබේ නිවසට වැඩමවා ගත්තත් කල්පනා කරන්න ඕන මේ සම්බුදු සසුනම නියෝජනය කරපු ඒ සියලුම ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් තමන්ගේ දෑතින් මේ දානය පූජා කරේ කියන කාරණය. අනෙත් එක තමයි ලොකු කුසලයක් ජීවිතයට එකතු වෙනවා. එහි අවසාන ප්‍රතිඵලය තමයි එක අතකින් අපට මානසික සුවපත් භාවයේ මානසික සැනසීම සතුට ලැබෙනවා. ඒ මානසික සතුට අපේ කායික නිරෝගී භාවය සඳහා හේතු වෙනවා. යතර පින්නතුනි අප මේ ජීවිතය සතුටෙන් ගත කළා. අපි මේ ජීවිතය අත්හරින දවසට ඊළඟ තැන මීට වඩා හොඳ තැනක් කරගන්නට අප උත්සාහ ගන්නවා. බුදුරජාණන් වහන්සේගේ දහම අනුව ගැටුම් පින්නතුනි අපි වසර බොහෝ ගාණ සතුටෙන් සාර්ථකව ජීවත් වුණා කියන විතර අපි සාර්ථකුණා වෙන්නේ නැහැ. අපේ සාර්ථකත්වය තියෙන්නේ මේ ජීවිතය ගත කරන අතරේදී සතුටෙන් සැනසීමෙන් සමගියෙන් ජීවත් වෙන අතරේදී අපේ නෙත්තික පියුණාට පස්සේ මීට වඩා ඉහළ තැනක අපේ හිත පිහිටන්නට ඕන. සුගතියක පිහිටන්නට ඕන. මේ වගේ පින්කම් කරන්න ලැබෙන, කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන, සද්ධර්ම ශ්‍රවණය කරන්න ලැබෙන, දහම පුහුණු කරන්න පුළුවන් වටා පිටාවක් තියෙන පරිසරයක අපේ ඊළඟ භවයේ උපත සිදු වෙන්නට ඕන. අන්නේක තමයි අපේ ජීවිතෙන් ලබන ඉහළම ප්‍රයෝජනය වන්නේ. අපි මේ ජීවිත කාලය කියන්නේ පිනුතු බොහොම ටික කාලයයි මේක ඉක්මනින් ගෙවිලා යනවා. දැන් අපට කාලෙකට කලින් අවුරුදු 30 40කට 50කට කලින් මේ නිවෙස්වල වෙනත් කට්ටිය හිටියේ. මේ ඩම්වල වෙනත් අය දැන් අයිතිකාරයන් අතින් හිටියේ. තව අවුරුදු 40ක් 50ක් ගියට පස්සේ අපි කවුරුවත් නැහැ නේ. උපරිම අවුරුදු 100ක් යද්දී මේ දේපළ වෙන අයට අයිති වෙන්නේ. අපේ ශරීරය මේ පොළොවට පස්සෙලා ගිහිනා. ඉතින් මෙන්න මේ ජීවිත ගත කරන මේ යථාර්ථයේ තේරුම් ගන්න හැටියට අපේ ජීවිතයේ ඉහළම ප්‍රතිඵලය තමයි මේ ජීවත් වෙන කාලයේදී මේ ලබාගත් සුගතිය මිනිස් භවය බුද්ධෝත්පාදය කියන මෙන්න මේ කරුණ වලින් අපි ඉහළම ප්‍රතිඵල ලබා ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහා පින්කම් අටක් පිළිබඳව මහා පුණ්‍යඛණ්ඩ කියලා සඳහන් කරනවා. නැත්තම් පුඤ්ඤාභි සඳ කියලා සඳහන් කරනවා. මහා පුණ්‍ය ගංගා නැත්තම් කිං උල්පත් අටක් ගැන දේශනා කළා. මොනවද ඒ? බුද්ධං සරණං ගතෝ හෝති, ධම්මං සරණං ගතෝ හෝති, සංඝං සරණං ගතෝ හෝති. යම් කිසි කෙනෙක් තමන්ගේ දෑත එකතු කළා, මම බුදුන් සරණ යමි, ධර්මයේ සරණ යමි, සංඝයා සරණ යමි. ඒ තෙරුවන මගේ ජීවිතයට ආලෝකය, ආශිර්වාදය, පිළිසරණක් වේවා කියන ප්‍රාර්ථනා කරනකොට අන්නේ සිටිවිල්ලත් එක්කම මහා පුණ්‍ය ගංගා තමන්ගේ ජීවිතය වෙත ගලාගෙන එනවා. මේක පින්නතුනේ සරල දෙයක් නෙවෙයි. එක මොහොතක් හරි තමා කල්පනා කරනවා නම් මම මේ ලෝකයේ පහළ වෙහිදී බුදුහාමුදුරුවෝ සරණ ගියපු කෙනෙක් කියලා. උන්වහන්සේගේ අරහන් ආදී ඒ සම්බුදු ගුණ මොහොතකට හරි තමන්ගේ හිතේ ඇති කරගත්තොත් ඒක ඉතාම ඉහළ කුසලයක් විදිහට සඳහන් කරනවා. ඒ විතරක් නෙවෙයි ධම්මං සරණං ගච්ඡාමි කියලා මේ උතුම් සද්ධර්මයේ තමන්ගේ ජීවිතයේ සරණ යනවා නම්, ඒ ධම්ම සරණ යනවා නම්, ඒ ධම්ම තමන්ගේ ජීවිතයට අනුව පිළිපදිනවා නම් අන්න ඒකත් මහා පුණ්‍ය ගංගාවක් කියලා දේශනා කළා. සංඝ සරණං ගතෝ හෝති කියලා සංඝ රත්නය සරණ යනවා නම් සරුත් මුගලන් ආදී නික්ලේශී මහරහතන් වහන්සේගේ තිබිච්ච ගුණය, කැපවීම, පරිත්‍යාගශීලීත්වය අන්න ඒක මොහොතක් හරි හිතලා ඒ සිතුවිලි මාත්‍රයක් ඇති කරගත්තත් වෙනොත් අපේ හිතේ ලොකු කුසලයක් ඇති වෙනවා. බලන්න ගිහි ගෙදරක ඉන්න කෙනෙක් ඒ ගිහි ගෙදර තියෙන සියලුම සම්පත් අම්මා තාත්තා අත්හැරලා ඥාතීන් අත්හැරලා ඒ සියලුම දේවල් අත්හැරලා සම්පූර්ණම කෙනෙක් ආධ්‍යාත්ම ජීවිතයට යොමු වෙනවා කියන එක හිතන්න පුළුවන්ද? ඒ අත්හැරීම සුළුපටු දෙයක් නෙවෙයි පින්නතුනි. බුදුහාම දේශනා කළා යම් කිසි කෙනෙක් දෑකැත්තයි ගෑන්තිකයි අත්හැරලා මහණ වුණත් රජ ඔටුන්නයි අසිපතයි අත්හැරලා මහණ වුණත් ඒ දෙකම නික්කමනේ නෛෂ්ක්‍රම්‍යම එක සමාන කොට සැලකනවා කියලා. ඒ කියන්නේ ගොවියෙක් මහණ වුණත් රජ කුමාරයෙක් මහණ වුණත් ඒ දෙන්නාගේම අත්හැරීම එක සමාන කොට සැලකනවා කියලා. දැන් සමහර කෙනෙක් හිතනවා අහවල හුඟා උගත් කෙනෙක් උපාධි තියෙන කෙනෙක් මහණ වුණා එයා හරිය වටින කෙනෙක් කියලා හිතනවා. අහවල් කෙනා පොඩි කාලේ මහණ වුණේ එච්චර වටින්නේ නැහැ කියලා හිතන් ඉන්නේ නේ. එහෙම එකක් නැහැ කියලා තුනේ. ඒ පොඩි කෙනාට පොඩි දේ වටිනා වගේම ලොකු කෙනාට ලොකු දේ වටිනා වගේම පොඩි කෙනාට පොඩි දේත් මහා මෙරක් වගේ වටිනවා. ඒ දේ අත්හැරලා එනවයි කියන එක පිනොත්තුනේ සරල දෙයක් නෙවෙයි. ඒක මා විශාල දෙයක්. ඉතින් අන්නේ කැපවීමක් කරලා තමන්ගේ මුළු ජීවිතයම වෙනම ආධ්‍යාත්ම ජීවිත යොමු කරලා මේ දහම ඉගෙන ගන්න විතරක් නෙවෙයි. ඒ ඉගෙන ගන්න දහම පරපුරෙන් පරපුරට කටපාඩම් කරගෙන මේ සමාජයට දායාද කරපු පිටසක් ඉදියට ඒ මහා සංඝරත්නය සඳහන් කරන්නේ අනුත්තරම් පුණ්‍යක්ෂේත්‍රං ලෝකස්සය කියලා. ලෝකයාගේ අනුත්තරෝ පුණ්‍යක්ෂේත්‍රය කියලා. ලෝකෙට තියෙන පින් නැමැති බීජ වපුරන්න තියෙන ඉහළම කුඹුර විදියට පින් කැටි විදියට සඳහන් කළේ ස්වාමීන් වහන්සේලා. ඒ ස්වාමීන් වහන්සේ කෙනෙකුට අධ්‍යක එකතු කළ වැන්දක් තමන්ට කුසලයක් වෙනවා. ඒ ස්වාමීන් වහන්සේ ගැන හිත පහදව ගත්තොත් කුසලයක් වෙනවා. ඒ ස්වාමීන් වහන්සේට දන් හැන් දැබ්බෙදුවොතින් සිවුරක් පූජා කරවොතින් ආවාසයක් පූජා කරවොතින් ඒක තමන්ට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනවා. ඇයි ඒකට හේතුව? ඒ ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ පොඩි දෙයක් හරි පාවිච්චි කළා. ඇතැම් ඩොබ පූජකන එක සිවුර පාවිච්චි කරලා ඒ හාමුදුර අවුරුදු ගානක් ඒක පෙරවන්න පුළුවන්. ඒක සිවුර පාවිච්චි කළ බණ ධර්ම දේශනා 10ක් 20ක් 100ක් ඇතැම්ඩ කරන්න පුළුවන්. ඔබ දෙන එක වටාපත තියාගෙන හාමුදුරු බණ ගානක් දේශනා කරන්න පුළුවන්. එතකොට ඒක ආනිසංසය වැඩි පින්නතුනි. අන්න ඒ නිසා එවැනි සංඝ සරණේ යනවා නම් කෙනෙක් ඒක පින්නතුනි මහානීය කුසලයක් පුණ්‍ය ගංගාවක් විදිහට දේශනා කළා. මෙන්න මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන අපේ ජීවිතේ පින්නතුනි නිතර අප හිතන්නට ඕන. ඇතැමිට උපතින් බෞද්ධ වෙච්ච අයට මේක එච්චර වටිනකම අඩු බවකුත් පේනවා. පින්නතුනි අද ලෝකයේ මේ තෙරුවන මුලින්ම හඳුනාගත්ත අය අපි දැකලා තියෙන යුරෝපය වගේ රටවල් අය පුදුම ගෞරවයෙන් පින්නතුනි අය පොත්පත්වල ලියලා තියෙනවා දවසට එක වතාවක් දවසට තුන් වතාවක් තෙරුවන් සරණ යන්න ඕන දවසට තුන් වතාවක් පංචශීලය සමාදන් වෙන ඕන කියලා. ඒ වගේ මේක කරන එක කට්ටිය. ඒක සම්පූර්ණ පින්නතුනි භාවනාවක් විදිහටම කරනවා. වර්තමානයේ පින්නතුනි බුදුදහම පිළිබඳ විද්වතුන් සඳහන් කරන කාරණයක් තමයි අපට අද කාරණා දෙකක් කරන්න තියෙනවා කියලා. එකක් තමයි බුදුදහම දන්නේ නැති අයට බුදුදහම ඊට උගන්වන එක. ඒක හරිම ලේසි දෙයක්. එයයි කිව්ව ගමන්ම එයයි ලොකු ශ්‍රද්ධාවක් පිළිහෙනවා මේකේ. එයයි ඉක්මනින්ම ධර්මයේ ප්‍රැක්ටිස් එකට එනවා. දෙවෙනි අභියෝගය මොකක්ද දන්නවද පිනතනි? උපතින් බෞද්ධයෙකුට සැබෑ බුදුදහම කියලා දෙන්න. මේක තමයි අමාරුම දේ. ඇයි ඒකට හේතුව? අපි මොනවහරි ධර්මකාරණයක් අහපු ගමන්ම ඇහෙනකොටම අපිට හිතෙන ආත්මික දන්නේකනේ. අපි පොඩි කාලේ ඉඳන් දහම් පාසලේ ඉගෙන ගත්තා. අපි දහම් පාසල ආසන්නද ඕක අපි දන්න දෙයක් නේද කියලා හිතෙන්නේ. ඇතමිට පංචශීලය ගැන අහුවත්, මෛත්‍රී භාවනා ගැන අහුවත්, ආරස්සංග මාර්ගය අංග ටික ගැන අහුවත් අපිට ඒක සාමාන්‍ය දෙයක්. නමුත් වෙනතුන ආරස්සංගික මාර්ගයේ මේ කරුණාට මුලින් වෙනත් ආගමක කෙනෙක් ඇහුවා තියෙනවා. ඒ කරුණාට නෙවෙයි සීල සමාධි ප්‍රඥා කියන තුන ඇහුවත් එය පුදුමයට පත් වෙන පිළිතුර. දැන් අහන කොහොමද මේක හරියටම ප්‍රැක්ටිස් කරන්නේ? කොහොමද රිසල්ට් එක ගන්නෙ? කියලා විතරක් නෙවෙයි යහ මොහත ඉඳන්ම උපරිම AI ප්‍රැක්ටිස් එකේ ඉන්නවා මේ රිසල්ට් එක ගන්නවා. ඒ නිසාද අපට තියෙන එක අභියෝගයක් තමයි උපතින් බෞද්ධයෙකුට සැබෑ බුදුදහම හඳුන්වා දීලා අන්නේ සැබෑ බුදුදහම ගැන විශ්වසනීයත්වයක් ඇති කරලා ඒ තුල උපරිම ශික්ෂණයට පත් කිරීම පිළිතුරනි. අප හිතනවා මේ පිළිතුරන් බොහෝම ධර්ම කාරණා දන්න සහ ධහමට නැඹුරු වෙච්ච පිළිසක් කියලා. එනිසා පින්නතුනි ධර්මයේ තියෙන ප්‍රධානතම දෙයක් තමයි ශ්‍රද්ධාව කියන කාරණේ. මොකද ශ්‍රද්ධාව කියලා කියන්නේ? ශ්‍රද්ධාව කියන්නේ අප දවසට යම් කිසි දෙයක් කරනවා නම් සතුට ලැබීම සඳහා. අපි අපේ ජීවිතයේ සතුට සැනසීම සඳහා යම් කිසි දෙයක් කරනවා නම් අන්නේ කරන දේවල් අතුරින් ඉහළම ප්‍රතිඵලය තියෙන්නේ මෙන්න මේ ධර්මයට අනුවදයක් කිරීම කියන විශ්වාසය. අන්න එතකොට අපි වැඩි ප්‍රමුඛත්වය දෙන්නේ මේ ධර්ම මානසිකාරයත් එක්ක ඉන්න එක. ඒකෙන් කියන්නේ නිතර ඇස් දෙක පියාගෙන භාවනා කරනවා කියන එක නෙමෙයි මේ කියන්නේ. තමන් මොනවක් කළත් තමන්ගේ හිතේ තියෙන්නේ මේ දර්ශනය, මේ ධර්ම. එතකොට තමන්ට දවසට වැඩිපුර වාරයක් මතක් වෙන්නට ඕන මේ බුද්ධ ධම්ම සංඝ කියන තේරුම. ඒතරක් නෙවෙයි තවත් පුණ්‍ය ගංගා පහක් දේශනා කළා. යම් කෙනෙක් ප්‍රාණඝාතයෙන් වැළකෙනවා නම්, සොරකමින් වැළකෙනවා නම්, වැරදි කාම සේවනයෙන් වැළකෙනවා නම්, බොරු කීමෙන් මද්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකෙනවා නම්, මෙන්න මේ පහත් සලකන්නේ පුණ්‍ය ගංගා පහක් විදියට. බලන්න පින්නතුනි අපේ නිතර පංචශීලයේ සමාදන් වෙනවනේ. පෙලක් අය කියනවා ඔක හැමදාම සමාදන් වෙන්න ඕනේ, එකපාර සමාදන් වුණම ඇති ඇති කියලානේ. පින්නතුනි බලන්න මේ පහ ඒ සමාදන් වෙන මොහොතේ තමන් හිතල සමාදන් වෙනවා නම් ඒක පින්නතුනි බුදුහාමුදුර දේශනා කරනවා මේ ලෝකයේ කරන්න තියෙන ලෞකික කුසල අතරින් ඉහළම පුණ්‍ය ගංගා කියලා. ඇයි ඒකට හේතුව මේ කරුණු අට පින්නතුනි තමන් දවසට අඩුම ගානේ එක විනාඩි භාගයක් හරි හිතන්නට ඕන. මං තෙරුවන් සරණ ගිහිපු කෙනෙක්, මම පංචශීලය ආරක්ෂා කරන කෙනෙක් කියලා හිතන්නට ඕන. එහෙම හිතනවත් එකම ලොකු කුසලයක් තමන්ගේ ජීවිතේ දිනු වෙනවා. ඒත් එක්කම තමන්ට ජීවිතයේ සාර්ථකත්වයේ ඉහළටම යන අවස්ථාව ලැබෙන විතරක් නෙවෙයි, එන්න එන්නම ජීවිතයේ සතුට වැඩි වෙනවා. මෙන්න මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන සහ මේ පංචශීලයත් එක්ක අපේ ජීවිතේ යනකොට අපට අවසාන වශයෙන් කාරණා දෙකයි පුහුණු කරන්න තියෙන්නේ. එක පැත්තකින් මෛත්‍රී භාවනාව, අනිත් පැත්තෙන් සතිපට්ඨාන. සීල සත්ව සුවපත්ත්වා කියන මෙන්න මේ මෛත්‍රී සිතුවිල්ල දවසක පුහුණු කරන කාලය පුළුවන් තරම් වැඩි කරගන්න. එක විනාඩියෙන් විනාඩිය හරි තමා මෛත්‍රී භාවනා වඩන කාලය වැඩි කරගන්න. දෙවෙනි එක තමයි සතිපට්ඨානය, නැත්නම් ආනාපාන සති භාවනා. වර්තමානයේ තුල ඒ කාර්මුණක ඉඳගෙන හුස්ම ගැනීම පිටකිරීම පිළිබඳව සතිමත් වෙමින් අද පින්නතුනේ ලෝකයේ අධ්‍යාපනයේ ඉහළම අංග දෙකක් විදිහට සලකන කාරණා දෙකක්. එකක් තමයි අවධානය කියන එක, attention කියන එක. අද ලෝකයේ සාර්ථකත්වය කියන්නේ යම් කිසි කෙනෙකුට එක අරමුණක අවධානය වැඩි වේලාවක් තබා ගැනීම කියන කාරණා. වර්තමානයේ සාර්ථකත්වය කියලා කියන්නේ උපාධි හුඟක් ගත්ත කියලා හෝ ධනෙ හුඟක් ගත්ත කියලා හෝ සාර්ථකයි කියලා දැන් කියන්නේ. ඇයි ඒකට හේතුව අද තියෙන සෝෂල් මීඩියා එක්ක, අද බලන්න අහන්න තියෙන දේවලුත් එක්ක එක තැනක හිත වැඩි වෙලාවක් තබා ගන්න දැන් අමාරු වෙලා තියෙනවා. ඒ නිසා කෙනෙක්ගේ දක්ෂතාවය කියලා දරුවෙක්ගේ වුණත් ස්කිල් එක, ප්‍රධාන ස්කිල් එකක් කියන්නේ එක අරමුණක වැඩි වෙලාවක් හිත තබා ගන්න තියෙන දක්ෂතාවය. එක අරමුණක කියන්නේ වර්ධවා තේරුම් ගන්න එක, ඩිවයිස් එකකින් එක ඔය එකයි තිබෙන්නේ නැහැ, ඒක නෙවෙයි. ඩිවයිස් සයින් කළා තමන් තනියම එක අරමුණක නිශ්චලව හිත තියාගන්න කොච්චර වෙලාවක් තමන් දක්ෂද කියන කාරණේ. දෙවෙනි කාරණේ තමයි එම්පති කියන එක, සහකම්පණය කියන එක. අනිත් අයත් එක්ක වැඩ කරද්දී විශේෂයෙන් කොමියුනිකේෂන් ස්කිල්ස්, සෝෂල් ස්කිල්ස් කියන මේ කාරණේ. යම් කිසි කෙනෙක් පුද්ගලික අධ්‍යාපන හුඟක් ලැබුවා කියලා විතරක් සාර්ථක නැහැ. එයා අනිත් ඈත් එක කොච්චර සුහඳව කිසියම් වැඩක් දීර්ඝ කාලයක් කරගන්න දක්ෂද කියන කාරණා. අද මේක බොහෝ දෙනෙකුට අමාරු වෙලා තියෙනවා. ඇතැමිට තමන්ගේ Facebook එකේ හුඟක් යාළුවෝ ඉන්නවා. හැබැයි යාළුවා හම්බ වුණාම ඈත් එක ගණ දෙන කරන්න අමාරු අපේ අයට. ඒක යාළුවෙක් එක්ක බොහෝ කාලයක් හිතවත්කම තියාගන්න බෑ බොහෝ දෙනාට. ඉක්මනට යාළුවෝ ඇති කරගන්නවා, ඉක්මනටම පොඩි දෙයකට සමනාප වෙනවා. ඉක්මනටම යාළුව ඇති කරගන්න පුළුවන්. ඒ වගේම ඉක්මනට යාළුව පොඩ්ඩක් දැක්ක ගමන් අයින් කළා, තව යාළුවෙක් ගන්න පුළුවන්. නමුත් ඉස්සර අපේ එහෙම නැහැනේ. අමනාප වුණත් කතා නොකර හිටියත් ඒ යාළුවකම අවුරුදු ගානක් එක දිගටම තියෙනවා. අද එහෙම නැහැ පින්නතුනි. අද ඇතැමිට එක දවසක් මැසේජ් එක යවන්න බැරි වුණොත් ඊළඟ දවසේ ඇතැමිට අමනාප වෙනවා. එක දිගටම කන්ටිනියුස්ලි මේ ඉන්නවද දැන් යාළුවෝ. නමුත් පින්නතුනි අප ගුණධම් වලින් යාළුවෙක් එකතු වුණොතින්, ගතිගුණත් එක යාළුවෙක් එක්ක එකතු වුණොතින් ඒ මිත්‍රත්වය බොහෝ කලක් ඇඳෙනවා. එනිසා බුදුදහමෙන් අපට පෙන්නලා තියෙනවා කොහොමද යාළුවෝ හදාගන්නේ. විශේෂයෙන් පරිත්‍යාගශීලීත්වය, සිල්වන්ත භාවය කියන මෙන්න මේ කරුණු දෙකෙන් තමයි යාළුවෝ දීර්ඝ කාලයක් මිතුරු කරගන්නේ. පළමුවෙන්ම යාළුවෙක් අපට හමු වෙනකොට යාගේ රූපයෙන් තමයි අපට ඇට්‍රැක්ෂන් එක එන්නේ. ඊට පස්සේ යාගේ ගතිගුණ. යාගේ මුලින්ම පරිත්‍යාග සීල කෙනෙක් වෙනට උන් ලෝභ කෙනෙක් නම් යාළුවෙක් එච්චර දිගරයි තියාගන්න බෑ. ඊට පස්සේ දන් දුන්නත් යාගේ සීල අඩුවක් තියෙනවා නම් ඒත් අපිට දිගට තියන්න බෑ. ඇතැමිට හොඳට සිල්වන්ත වුණත් එයා අවංග කෙනෙක් නොවේ කියලා හිතුනොත් ඒත් යාළුකම දිගට තියාගන්න බෑ. එනිසා මිත්‍රත්වයේ දිගට තියාගන්න නම් එකක් පරිත්‍යාග සීල වෙන්නට ඕන, ඒ වගේම සිල්වන්ත වෙන්නට ඕන, එසියටම වඩා අවංක වෙන්නට ඕන. මෙන්න මේ ගුණාංග තුන තමයි මිතුරන් දීර්ඝ කාලයක් පවත්වා ගන්න තියෙන ක්‍රමය. එනිසා පින්වත්නි අප මේ ස්වාමීන් වහන්සේ වෙනුවෙන් දානයක් පූජා කරන ගමන් බුද්ධ දාන සංඝ කෙනෙක් තෙරුවන් සරණ ගිහිල්ලා අප අපේ කුසලයේ දිනු කර ගන්න ගමන් අපේ ජීවිතයේ නිත්‍ය සීලය වන පංච සීලය ගැන අප හොඳ අවධානයෙන් ඉන්නට ඕනේ. ඒකෙන් අපට ලොකු යහපතක් ජීවිතේ දෙනවා. දරුවෙක් වුණත් බලන්න පංච සීල ආරක්ෂා කරනවා නම් ඔබට දරුවා ගැන කිසිම බයක් නැහැ. දරුවා ගෙදර කීයට දෙන්නේ කීයට දයන්නේ මහත්තයා ගෙදර කීයට දෙන්නේ කීයට දයන්නේ කියලා අපි අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. පංච සීල ආරක්ෂා කිරීමත් එක්ක ඕනෝන අතර ලොකු ගෞරවයක් විශ්වාසයක් විතරක් නෙවෙයි ආදරයක් ඇති වෙනවා. අන්නේත් එක මිහිලට යනකොට මෛත්‍රිය දිනු වෙනකොට අපේ තවත් කුසලයේ දිනු වෙනවා. අවසාන වශයෙන් පිනුතුනේ සාර්ථකත්වයේ කියන්නේ මේ වර්තමාන මොහොතේ කොච්චර කාලයක් තමන්ගේ හිත එක අරමුණක තියාගන්න දක්ෂද කියන කාරණය. ඊටාම කෙටියෙන් කියනවා නම් බුදුදහමේ භාවනා කමඨාන 40ක් තියෙනවා. ඒ අතරත් විශේෂම භාවනා විදිහට සැලකන්නේ ආනාපාන සති භාවනාව. පින්නතුන් ජීවිතේ ලස්සන දකින්න කැමති නම් ආනාපාන සතිය පුරුදු කරන්න. දවසට එක විනාඩි 20කින් ආරම්භ කරන්න. අපේ සතුට හොයාගෙන බාහිරට යන ගති අඩු වෙනවා. පින්නතුන් සතුට තමන්ගේ ළඟමයි තියෙන්නේ. සතුට කියන්නේ මේ හුස්ම ගැනීම පිට කිරීම ගැන සිහියෙන් ඉන්න එක, වර්තමාන හිත තියන් ඉන්න එක තමයි ජීවිතේ ඉහළම සතුට බවට පත් වෙන පින්නතුන්. ඒත් එක සම්පූර්ණම තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතයේ දොරටු සියල්ලක්ම එක විට විවෘත වෙනවා. ඒ විතරක් නෙවෙයි තමන්ගේ දෛනික කටයුතු අධ්‍යාපනය ලැබනවා නම් ඒවත් සාර්ථක වෙනවා. රැකිරක්ෂා කරනවා නම් ඒවත් සාර්ථක වෙනවා. තමන්ගේ ගෙදර දොර සමගිය මේ සියල්ලක්ම දිනු වෙන ගමන් තමන්ගේ සතුට ජීවිතයේ තමන් වෙතම පමුණුවා ගන්න දෙයක් බවට පත් වෙනවා. එතකන් අපේ පිනතුනේ සතුට තියෙන අනිත්‍යයගල එක්ක දරුවගේ ළඟ, එක්ක ගෙදර, එක්ක රැකියාවේ තමයි සන්තෝෂය තියෙන්නේ. නැත්නම් වැඩි වුණොත් තමන්ගේ රූප සම්පත්තිය ගැන තමයි සතුට තියෙන්නේ. රූප සම්පත්තිය වෙනස් වෙච්ච ගමන් සතුටත් අඩු වෙලා යනවා. නමුත් පින්තුනේ මේ සියල්ලටම වඩා ඉහළින්ම සතුට ලබන දේක් තමයි මෙන්න මේ සමත භාවනාවක් ඔස්සේ, භාවනා කමඨහනක් ඔස්සේ අපේ හිත දිනු කර ගැනීම. ඉතින් මේ නිවස ඔබේ හිසට නිවසක් වගේම නිවහනක් වගේම හිතට නිවනක් කරගන්න තමයි මේ පින්කම සිදු කරේ. එනිසා මේ පින්කම ඔබේ ජීවිත ලොකු ආශිර්වාදයක් වඩ සලකන්න. මේ සියලු පින්කම් ඔබ සිදු කළේ ඔබේ ජීවිතයට සතුට සැනසීම බලාපොරොත්තු වෙමින්. එනිසා සිදු කරන්න බලාපොරොත්තු වන දානමය පින්කම ඉතාම ලස්සනට තමගේ දෑතින් අද දින සිදු කරගන්න ලැබුණා කියලා හැම දිනකම මේ වගේ සතුටට පත්වන්න එඩ්වඩ් මහත්මයා සරණෝනා යෙදීනිවරු ඇතුළු හැම දෙනාම පින්කමට සහභාගී වුණා වගේම ඔබ ඊටාම ළඟින් ඇසුරු කරන කල්යාණ මිත්‍රයන් හැම දිනක් මේ කරාසී කරගෙන තමන්ගේ මේ නිවස ලස්සනට හදාගත්තු මොහොතේ ඒ කාටත් ආරාධනා කරලා ඊටාම ලස්සන පින්කමක් බුදු දම සංඝ කෙන පෙරවන පෙරමුණේ සමාගෙන සිදු කරගන්න ලැබුණා. ඒ සියලු පින්කමලානි සංසයෙන් ඔබ නමින් මියගිය කිසියම් ඥාති පිරිසක් ඇත්නම් ඒ සියලු දෙනාද මේ පින දැක සුවපත්ත්වවා සුගතිගාමි වෙත්වා. ඒ වගේම මේ ස්ථානවල ඉඳලා මිය ගියපු කිසියම් පිරිසක් මෙවට ඇල්ම බැලම හෙලාගෙන සිටිනවා නම් පින් අනුමෝදන් වන්නට බලාපොරොත්තු වෙන සිටිනවා නම් ඒ සියලු දෙනාද මේ පින දැක සුවපත්ත්වවා සුගතිගාමි වෙත්වා. අවසන උතුම් නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මිය ගිය ඥාතීන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් මේ සියලු කුසල්වල බලයෙන් සම්මා දෘෂ්ටික දෙවියනුත් මේ පින් අනුමෝදන්ව එඩ්වඩ් මහත්මයා ස්වරණෝනා ඒ දියණිවරු ඇතුළු ඔබ හැම දෙනාටම දෙවියන්ගේ දැහැමි රැකවරණේ ආශිර්වාදය සැලසේවා. ඔබ සිද්ධ කරන සියලුම දේවල් සාර්ථක කර ගන්නට දෙවියන්ගේ ඇල්ම බැලම රැකවරණය සැලසේවා. දෙවියන්ටත් මේ පින දිවයිසුරු වර්ධනය කර ගන්නටත් උතුම්ම නිවන් සුවය සාක්ෂාත් කර ගන්නටත් මේ පින හේතු කරගනිත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. එත්තාවතාචයම් හේහි සම්බතං පුඤ්ඤ සම්පතං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා. එත්තාවතාචයම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා. එත්තාවතාචයම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා. හොඳයි පිනතුනි, බොහොමත්ම සතුටට පාත්තන්න අද දින මේ නිවසේ සිද්ධ කරන්න බලාපොරොත්තු වුණු මේ ආශිර්වාදාත්මක දානමය පුණ්‍ය කර්මය පිනතුන් බලාපොරොත්තු වුණාට වඩා හොඳින් අංග සම්පූර්ණව ඉතාම ලස්සනට සිදු කරගන්න ලැබුණා කියලා. ඉතින් මේ පින්කම ලස්සනට සිදු කරගන්න ලැබුණේ ඔබේ මේ ඥාති මිත්‍රාදීන් හැම දිනෙකම සහභාගි වෙලා දානෝපකරණ ආදී සකස් කරලා ඒත් මේ පින්කම උදව් කරන නිසායි. එනිසායි හැම දිනකටවත් අපි එක වගේ ආශිර්වාද කරනවා මේ උතුම් පින්කම ආනිසංසයෙන්. ඔබ හැම දිනාගෙම මෙලව ජීවිත වාසනාවන්ත වේවා. නිදුක් නිරෝගී සම්පන්නිය කිර ජීවනයේ සැලසේවා. ජීවත්වන කාලයේ සතුටෙන් සැනසීමෙන් ජීවත් වන්නට මේ පින්කම ආශිර්වාදයක් වේවා. විශේෂයෙන්ම අද පටන් මේ නිවසේ වාසය කරන හැමදාම මේ පින්කම ගැන හිත හිතා සතුටට පත්වන්න මගේ දෑතින් මගේ නිවසේ මේ වගේ ලස්සන පින්කමක් කරලයි මා මේ නිවස ආරම්භ කළේ පදිංචි ආවේ කියලා හැඟීම ඇති කරගෙන වඩාත්ම සතුටෙන් සැනසීමෙන් මේ නිවසේ වාසය කරන්නට උත්සාහ ගනිමු. ඉතින් මේ සියලු කුසල බලයෙන් මෙලව ජීවිතය අපටත් සසර ජීවිතයේ සුවපත් භාවයත් ප්‍රාර්ථනානුකූල උතුම් නිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. අභිවාදන සීලස්ස නිච්ඡං වන්දහාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පන්ති මේවච අතෝ නිබ්බාන සම්පන්ති ඉමිනාතේ සමිජ්ජතු. සාදු සාදු අනුමෝදාමි. සාදු අනුමෝදෙත. සාදු සාදු අනුමෝදාමි. සුඛිනී. ඕකාසදාරත්තේ කතං සබ්බං රක්ෂයන් කමත වේවන්තේ. සුඛිනී. ඕකාස සමාධි බන්තේ. දුතියම්පි ඕකාස සමාධි බන්තේ. සතියම්පි ඕකාස සමාධි බන්තේ. සුපත්තේ සුපත්තේ.